यो मुख धान्यतो भिक्खु मन्त भानी अनुद्धतो अत्थं धम्मं च दीपेति मधुरं तस्स भासितं. The bhikkhu who is controlled in tongue, who speaks wisely, who is not puffed up, who explains the meaning and the text, sweet indeed is his speech. Pháp Cú câu 363. Tỳ kheo chế ngự miệng, vừa lời không cống cao, khi trình bày pháp nghĩa, lời lẽ dịu ngọt ngào.